එහෙනම් අද මේ තරම් බනහාලා අපි විමුක්තියටපත් වෙන්නේ නැත්තේ. ඒ විමුක්තිය අපේ සිතට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැත්තේ ඒ බන විපස්සනා නොවන නිසා. පුංචි කාලේ විපස්සනාව කියන එක මොකද්ද කියලා දන්නේ නැහැ. සාමාන්‍යයෙන් දවස් 3-4 සැරයක් තමයි පොඩි කාලේ එළියට එන්නේ. එළියට එන්නේ එළියට ඇවිල්ලා වාඩි වෙලා ගස් කොළන් බලනකොට මල්ලේ බලනකොට ඒවා දිහා බලනවා. මල් ලස්සනයි. බලාගෙන ඉන්නකොට සීයයිලා මිනිහසර පිටපස්සෙන් ඉඳලා මට මොනවර එකක් අහුවෙලා නැත්තම් මේම බලාගෙන ඉන්නේ. පුතා මොනවද බලන්නේ? මල් ලස්සනයි. ආ ලස්සන පේනවා. පුදුමයිනේ. පුතා ලස්සනද? මං කියවා ලස්සන ඒ මල අඳුරන්නේ. අපි අඳුරනවා අපි තුල දෝෂයක් තියෙනවා. හැබැයි ඇත්තනේ පුතා මල් ලස්සනයි කියලා මිනිස්සුනේ කියන්නේ. මල් කියන්නේ නැහනේ. මල් ලස්සනයි කියලා මල් දන්නේ. එහෙනම් ಗುಣ වඩන ඒ ආර්ය කෙනා ಗುಣ වලට වටිනාකමක් දෙනවද නැහැ? ඇයි ඒක එයා දන්නේ? ඒක එයාගේ චරිතය. එයා ජීවත් වෙනවා. නියතමානිකම තුල එයා ජීවත් වෙනවා. යථාත්පාත්කම තුල ජීවත් වෙනවා. මම යථාත්පාත් කියලා එයා කියන්නේ. එයාට වටිනාකමක් එයා දෙන්නේ නැහැ. අර මල් වාගේ මල් වලින් අපි ඒවා ඉගෙන ගන්න එපාය. වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුමසන්තසින් කියලා අපි ගාථා කියනවා. අපි දෝත් මුදිනේ නෙළුම් මල් අරන් ගිලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. මේ මල් වල කතාව අපි දන්නේ නැහනේ. අපි ඉගෙන ගත්තේ නැහනේ. ඕ මල් වල කතාව. පොඩි කාලේ අවුරුදු 2 මල් දියා බලන්න යනකොට තේරුණා. අපි මේ මල් දියා දැකලා මේ මල ලස්සනයි, මේක රෝස මල ලස්සනයි, පිච්ච මල ලස්සනයි කියන එක මලක්වත් ආඩම්බර වෙන්නේ නැහනේ. උඩඟු වෙන්නේ නැහනේ අපි ලස්සනයි කියලා. කෝ පොත්ත ටික සුදුවට ඉපදෙන්නකෝ බලන මනසේ. මොනතරම් ආඩම්බර මම සුදුයි. කළු මිනිස්සු රටේ නැති ක්‍රීම් ගාලා සුදු වෙන්න හදනවා. ඇයි ඒකට වටිනාකමක් දෙනවා? හැබැයි පිච්ච මල් මොනතරම් සුදුද? කවදාවත් ඒ මල් ආඩම්බර වුනේ නැහනේ. මිනිස්සු අවුවට යන්නේ රටේ නැති ක්‍රීම් ගාලා බේත් බීලා මිනිස්සු ඉන්ජෙක්ෂන් ගාලා සුදු වෙන්න හදනවා. සුදු වලට වටිනාකමක් දෙන හැබැයි උපතින්ම සුදු වෙලා ඉන්නවා. කිසිම ආඩම්බරයක් නැහැ. මේක මල් දිහා බලලා අපි ඉගෙන ගන්න එපාය. ඒ නියතමානිකම, ඒ සරලකම, වටිනාකමක් නොදී ඒ අල්පේච්ඡ වින්නකම. එහෙනම් ඒ මල් බුදුහාඳුරන්ට කැපයි. ඇයි මල් වල උඩඟුකමක් නැහැ. හැබැයි ඒකට සිතක් නැහැ. එයාට rahat වෙන්න බෑ. හැබැයි සිතක් නැති මලට තියෙන ගුණය සිත තියෙන මට නැහනේ. එදා මට තේරුණා මේ මල් මේ තරම් ලස්සනයි. හැබැයි මල්ලේ ලස්සන බව දන්නේ නැහැ. මට පේනවා ඒක ලස්සනයි කියලා මගේ දෝෂේ තියෙන්නේ. එහෙනම් මගේ ලස්සන මන් නොදකිය යුතුයි. මම මල වගේ වෙනවා. මල වගේ වෙන එදා මට හිතුණා. ඒ පුංචි කාලේ මන් තේරුම් ගත්තා කවදරි දවසක මන් ලොකු වෙනකොට මන් මේ මල වගේ ඉන්නේ. මලේ වර්ණය ගැන මලට වටිනාකමක් නැහැ. අදහසක් නැහැ. ඒකේ සුවඳ ගැන යට අදහසක් නැහැ. එයාගේ ලස්සනය කවදාවත් වචනයකින් කියන්නේ නැහැ. එයා එම ලස්සන කාඩම්බරෙන් කියන්නේ නැහැ. මම තේ වගේ ඉන්නවා. මගේ ගුණ වලට මම වටිනාකමක් දෙන්නේ නැහැ. මගේ සීලයට මම වටිනාකමක් දෙන්නේ ආඩම්බර වෙන්නේ නැහැ. මගේ ගෝලයන්ට මම නමස්කාර කරන තැනට එනවා. උපස්ථාන කරන තැනට එනවා. මේ ලෝකයේ අන්තිමයා බවට පත් වෙනවා. සියලු කෙනාගේ සේවකයා බවට පත් වෙනවා. සියලු කෙනාගේ උපස්ථාන බක්කේකයා බවට පත් වෙනවා. දානශාලාවක් තිබුණා නම් එතන හිඳුල්ලස් කරන්නේ මම. කෝපෝ දන්නේ මම. ඒ කුණු බකට් එක කරේ තියාගෙන යන්නේ මම. විහාරයක් තිබුණාම හතු ගාන කෙනා බවට පත් වෙන්නේ මම. ඒ වාස්කරණ කෙනා හොදන කෙනා බවට පත් වෙන්නේ මම. හේතුව මගේ ಗುಣවලට මගේ වටිනාකමක් මම දෙන්නේ නැහැ. මගේ සීලයට මම වටිනාකමක් දෙන්නේ නැහැ. මල්දියා දැකලා මම ඉගෙන ගත්තා. දික්ටිමේ ඥානයක් ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයක. දැක්කාම ඒකේ යම තේරුම් ගන්නවා. ඒක ඊවිලෙම පුරුදු කරනවා. පුරුදු කරපු දේ ප්‍රත්‍යක්ෂ කරනවා. දැන් එයාත් මලක් වාගේ. ඇයි? එයාගේ ගුණවලට එයා වටිනාකමක් දෙන්නේ නැහැ. වැඩ කරනකොට එයාත් එකතුලා වැඩ කරනවා. අස් කරනකොට එයාත් එකතුලා අස් කරනවා. තවත් කෙනෙකුගේ පාත්‍ර කරංගිල හොදලා පියදාලා වේලවණයි. එයා හිටන සේවකෙන් මල්වල ඒ ಗುಣධර්ම අපි ඉගෙන ගත්තා වාගේ, දික්ටිමේ ඥාණය අපි විපස්සනා කළා වාගේ, අපේ ජීවිතේ මෙච්චර අපි තපස්සන කළා, අපි එකක්වත් විපස්සනා කරන්නේ නැහැ. විපස්සනාව කියන්නේ මොකද්ද කියලාත් අපි තේරුම් ගත්තේ නැහැ. සුතමේ ඥානේ සුතමේ ඒ ඇසෙන දේ විපස්සනා කරන්න ඕනේ. පේන දේ විපස්සනා කරන්න ඕනේ. දැනෙන දේ විපස්සනා කරන්න ඕනේ. හැඟෙන දේ විපස්සනා කරන්න ඕනේ. සිතන දේ විපස්සනා කරන්න ඕනේ. කෝ එක විපස්සනාවක්වත් වැඩුනේ නැත්තම් කොහොමද මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ? ජීවිත කාලෙම පුතුජනමයි. පුතුජන වෙලා හිටියා, පුතුජන වෙලා ජීවත් වුණා, පුතුජන වෙලා මාන වුණා, පුතුජන වෙලා මාපවත් වුණා. හරි ලැජ්ජයි. ඒ පාංශකෝල දෙන්න මට නම් හරි ලැජ්ජයි. මගේ ශ්‍රාවකෙක් වුණත් මම නම් එදාට හැංගෙනවා. මට කියන්න දෙයක් නැහැ. මයික් එක අරගෙන මම මොනවද කියන්නේ? තෙරුවන් සරණයි සියලුම පින්වතුන්ට. වැඩමව අදාළ සංඝයාගෙන් අවසරයි. මේ ආයුෂ්මත්ම පුතුජනෙක් වෙලා ඉපදුනා. පුතුජනෙක් වෙලා ඉස්කෝලේ ගියා. පුතුජනෙක් වෙලා කසාද බැන්දා. පුතුජනෙක් වෙලා සල්ලි අම්බ කරා. පුතුජනෙක් වෙලා වයසට ගියා. පුතුජනෙක් වෙලා ඇවිල්ලා මාන වුණා. පුතුජනෙක් වශයෙන් උපසම්පදා වුණා. පුතුජනෙක් වශයෙන්ම අපවත්ටි වදාලා කිව්වම මිනිස්සු මට ගල් ගන්න නැද්ද? ඕම් ගුරුවරයාගේ දුර්වලකම්. මිනිස්සු බඩවල් හල්ලගෙන ඉනා වෙනවා. ඕම් ගුරුවරයාගේ දුර්වලකම්. ඒ පාංශකෝල මට නම් දෙන්න බෑ. ඒ මේක මට කියන්න බෑ. ලැජ්ජයි. අපේ ආයස්මතු වංශ පුතුජනෙක් කියලා ඉපදිලා පුතුජනෙක් වශයෙන් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන පුතුජෙක් වශයෙන් කසාද බැඳලා හම්බ කරලා මේකේ යථාර්ථය තේරුණා. කාමය බොරුවක්, දරුව බොරුවක්, කසාදය බොරුවක්, වත්කම් බොරුවක්, මේ හැමතැනම බොරුවක් තියෙන බව තේරුම් අරගෙන ගෞතම තථාගතයන් වහන්සේගෙන් මානකම ඉල්ලා ගත්තා. සම්බුද්ධ ශාසනේ පැවිදි උපසම්පදාව ලබාගෙන මාර්ගය වඩලා පේන දේවල් විපස්සනා කළා, ඇහෙන දේවල් විපස්සනා කළා, දැනෙන දේ විපස්සනා කළා, සිතන දේ විපස්සනා කළා. දැන් රහත් වෙලා පිරිනිවන් පාලා සිටිනවා. ඕම්මයි මාරාතන් වහන්සේට අපි සාදු කියන්න ඕනේ. ඒ චරිතය අපි ආදර්ශමත් කර්මතානක් කරගෙන වඩන්න ඕනේ කියනකොට ගාම්භීරව කියන්නේ ඒක. ඒක ලස්සනට වචන බර කරලා ඒක ලස්සනට කියනවා. හරි සතුටේ. ඇයි අපේ ශ්‍රාවකෙන් අපේ ගෝලෙන් තථාගතයන් වහන්සේගේ ශාසනේ රහත් එක්ලා පිරිනිවන් පෑවා. ඒ උත්සවය බොහොම සතුටින් අපි සමරනවා. ඒක මංගල කටයුත්තක්. ඒ තම මංගල මුත්තමන්. ඒක අපේ ජීවිතේ මංගල්‍යයක්, ඒක අවස්ථාව. එහෙම තියෙන්න දෙපාය. එහෙම නේද අපේ ජීවිතේ ඒ අර්ථවත් වෙන්නේ මිනිසත් භවයේ. එහෙම නැතුව අපේ පාඩුවේ ওই විදිහටම ඉඳලා ඕම ආනවා ආනවා හැමදාම ඇනවා. උදේට බණ වාර 3යි, දවල්ට බණ වාර ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙනවා වගේ. පැන්ඩෝල් 2යි, පැරසිටමෝල් 1යි, පිරිටන් 1යි. අවසටත් ඒක දෙනවා, රෑටත් දෙනවා. ඒ වගේම එක බෙහෙත් වට්ටෝරු වගේ දවල්ට 2ක් ආනවා, අවසට 2ක් ආනවා, රෑට 2ක් ආනවා. අචින් යන්නේ බණක් නැයි. ඒ තරම් බණ පිරිලා. හැනුම කරනකොට බණක් නැයි. ඒ තරම් බඩේ බණ. ඇරෙන ඇරෙන හැම ඉරියව්වෙම බණ විසිරෙනවා. ඇයි අංග හැමතැනම බණ? හැබැයි ජීවිතේ කිසිම ඵලයක් නැහැ. මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. මොකද ඒකට හේතුව විපස්සනා වෙලා නැහැ.